ශ්‍රීලංකාවේ පවතින පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන විශේෂයෙන්ම තිබෙන්නේ අමාත්‍යාංශ කීපයක් යටතේ. පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම ප්‍රදේශ අධිකාරියත් ඒ හා සම්බන්ධ ආයතන කීපයකුත් පවතින. ඒත් එක්කම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පහුගිය සමයේ ප්‍රවර්තන ක්‍රීඩා හා සංචාර කටයුතු අමාත්‍යාංශය යටතේ. එම නිසා මේවර ඉල්ලීමක් කරා පරිසර අමාත්‍යාංශය යටතට මෙම අදාළ ආයතන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවත් ඒ වගේම උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවත් කියන මේ ආයතන සියල්ල එකම අමාත්‍යාංශයක් යටතට අරගන්න කියලා පරිපාලනය සඳහා. මොකද එතකොට පරිපාලනමය ගැටලු තිබීම එහෙම නැත්නම් මේ අමාත්‍යාංශ කීපයකට බෙදී තිබීම නැති වෙන ගැටලුකාරී තත්ත්වයන් මගහැරලා පරිසර සංරක්ෂණය සඳහා යම්කිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා.